භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුන්ධියා සෝක පරින්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඤායස්ස අධිගමාය නිම්මානස්ස සච්චේ කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, ඔස්ටින් බෞද්ධ විහාරස්ථානයේ අද දින මේ සිදු කරන සීල භාවනා වැඩසටහනෙහි පස්සරෝ වේ සිදු කෙරෙන වැඩසටහනයි මෙතෙන් පටන් ආරම්භ කෙරෙන්නේ. උදෑසන අපේ සමත භාවනා අදාළ කමඨහන් කීපයක් පුහුණු කළා. මේ අවස්ථාවේදී අපේ විශේෂයෙන්ම බුදුදහමෙහි මූලික ඉගැන්වීමක් වන සතිපට්ඨානය පිළිබඳව කරුණෝ පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙනවා සතිපට්ඨානයේ වැඩීමෙන් සිදුවන ආනිසංස ගැන සහ එහි තියෙන වැදගත්කම පිළිබඳව. ඒකායනෝයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය ආදී වශයෙන් දැක්වෙනවා. මේ සතර සතිපට්ඨානය තමයි ඒකායන මාවත විදිහට දක්වන්නේ සත්‍යංගයේ මානසික පාරිශුද්ධත්වය සඳහා, දුක් දොම්නස් දොරලීම සඳහා, ශෝක පරිද්‍රවයන් ඉක්මවීම සඳහා, ඥානය ලැබීම නැත්නම් පරිසම්පාද න්‍යාය ප්‍රකට කර ගැනීම සඳහා, නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා ඒකායන ප්‍රතිපදා විදියට දක්වලා තියෙනවා. සතර සතිපට්ඨානයේ බුදුදහමෙහි මූලික ඉගැන්වීම් රැසක ප්‍රධානතම ඉගැන්වීම විදියට දැක්වෙනවා. සත්‍යස් බෝධිපාක්ෂික ධර්මවල සතර සතිපට්ඨාන විදියටම දක්වනවා කරුණු හතරක් විදියටම. ඊළඟට පංච ඉන්ද්‍රිය ධර්මවල සති ඉන්ද්‍රිය විදියට දක්වනවා. ඊළඟට පංච බලවලදී බල ධර්මයක් විදියට දක්වනවා. ඒ වගේම බොජ්ජංග ධර්මවලදී සති සම්බොජ්ජංගයේ විදියට දක්වනවා. ඒ වගේම ආරෂ්ඨංග මාර්ගයේහි සම්මා සතියේ විදියට දක්වනවා. මේ විදිහට බුදුදහමෙහි මූලික ඉගැන්වීම් රැසක ප්‍රමුඛත්වයේ හිමි වෙලා තියෙන කාරණයක් විදිහට සතිපට්ඨානය දක්වන්නට පුළුවන්. මොකද මේ සතිපට්ඨානය කියන්නේ අපේ හිත පිහිටවීම, අපේ සමස්ත ක්‍රියාවලිය නැත්නම් අපේ සිත, කය, වචනය, එහෙමත් නැත්නම් අපේ කය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතරෙහි සිහිය හා නුවණ පිහිටුවා ගැනීම ගැනයි සතිපට්ඨානයෙන් පැහැදිලි කරන්නේ. අප මෙහිදී විමසා බලන්නට ඕන සතිපට්ඨානය වඩන්න හේතුව මොකක්ද කියලා. ඒ සතිපට්ඨානය වඩන්න හේතුව තමයි සම්මා දිට්ඨිය තුළින් අපි ඉගෙන ගන්නේ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ එකසිතින් කම්මසගත සම්මා දිට්ඨිය විදිහට ගන්නවා කුසල අකුසල සිද්ධ වෙන ආකාරය. අපේ හිත පිරිසුදු අපි හිටියොත් අපේ හිතේ කුසල් දිනු වෙනවා. ඒ තුළින් අපට සැප විපාක ලැබෙනවා. අපේ හිත අයහපතින් අකුසලයෙන් මිශ්‍ර නම් ඊට සමගාමීව අපට දුක් විපාක විඳින සිද්ධ වෙනවා. මෙන්න මේක තමයි කම්මසගත ඥාණයෙන් ලැබෙන අවබෝධය. අන්නේ අවබෝධය ලැබිච්ච කෙනා ඊළඟට පිවිසෙන මාවත තමයි චතුසත්‍ය සම්මාදිට්ඨිය කියන කාරණය. දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව තියෙන අවබෝධය. කොහොමද දුක හටගන්නේ, කොහොමද දුක නිරෝධ වෙන්නේ කියන කාරණය. ඉතාම සරලව කියවතින් අවිද්‍යාව නිසයි දුක හටගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝක යම් තාක් දුකක් හටගන්නව නම් ඒ දුක එන්නේ දුෂ්ප්‍රඥ කෙනා වෙතයි, අනුවණෙන් ඉන්න කෙනා වෙතයි දුක එන්නේ, නුවණෙන් ප්‍රඥාවෙන් ඉන්න කෙනා වෙත දුක එන්නේ නැහැ කියලා සඳහන් කළා. මෙන්න මෙතන විශේෂ කාරණයක් අපි තේරුම් ගන්නට ඕන. මොකද්ද මේ තියෙන අඥාන බව, අවිද්‍යාව, මෝහය කියන කාරණය? අපේ ජීවිත පැවැත්ම ගැන තියෙන අනවබෝධය. අපේ සමස්ත ජීවිතය කියන්නේ ඇසෙන් රූප දැකීම, කනෙන් ශබ්ද ඇසීම, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයට පහස, නාසයට ගඳ සුවඳ, ඒ වගේම අපේ මනසට නරඹනෝ. මේ ආදී වශයෙන් තමයි අපි ලෝකය ගැන අවබෝධයක් ලබන්නේ. ඒ අතර විශේෂයෙන්ම ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ පංචායතන වලින් අරමුණු වෙනකොට වර්තමානයේදී අපි රූප ශබ්ද ආදී අරමුණු පහ පිළිබඳව වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ රූප කියන මෙන්න මේ මූලික අවබෝධය අපි මේ පංචේන්ද්‍රයන් තුලින් ලබනවා. ඒ මූලික අවබෝධය ලැබුවට අපට ඒකේ සම්පූර්ණ අවබෝධයට යන්නේ ඒ මුල් විපාක මට්ටමේ ස්කන්ධ ටික නිරුද්ධ වුණාට පස්සේ ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන ඒ අරබය හටගන්නා වූ සංඥා වේදනා දෙක මනෝ විඥාණයෙන් සිහිපත් කිරීම වශයෙන් නැත්නම් මන ආයතනයෙන් ධර්මාලම්බනයක් විදිහට සිහි කිරීම වශයෙන් මනෝ විඥාන අවස්ථාවෙන් තමයි අප යමක් තේරුම් ගන්නෙ. අර චක්කු විඥාන, සෝත විඥාන ආදී පංච විඥානයන්ගෙන් යමක් ගැන අපට පරිපූර්ණ අවබෝධයක් ලබන්න බැහැ. අපට ඒකක් අවශ්‍ය වෙනවා. ඒකෙන් වන්නේ යමක් පිළිබඳව මූලික අවබෝධය, වර්ණ රූපයේ ශබ්ද රූප ආදී ගැන දීම පමණයි සිදු කරන්නේ. එතකොට අප යමක් කිසියම් වෙලාවක තේරුම් ගන්නවා නම් යම්කිසි රූපයක් ගැන, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ගැන අප තේරුම් ගන්නවා නම් ඒ තේරුම් ගන්න හැම අවස්ථාවේදීම අපේ ස්වභාවය තමයි අපි ඒක තේරුම් ගන්නේ මනෝ විඥාන කියන අවස්ථාවෙන්. අන්නේ මනෝ විඥාන කියන අවස්ථාවෙන් තේරුම් ගන්න මොහොතේදී ඊට පාදක වෙච්ච විපාක මට්ටමේ ස්කන්ධ ටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා, වැය වෙලා, නැති වෙලා ගියපු තැනටයි අප මේ මනෝ විඥාණයෙන් යමක් තේරුම් ගන්නේ. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපට මේක එකපාර වැටහෙන්නේ නැහැ. ඒක අතකින් ධර්ම ශ්‍රවණය කරලා මේ ගැන සුතමේ ප්‍රඥාව ඇති කරගෙන අන්නේ සුතමේ ප්‍රඥාවට අනුව අප සිහිය, සතිපට්ඨානය පිහිටුවා ගන්නට ඕන. එතකොට මේ අනුවණකම කියලා කියන්නේ මොකද්ද? අප යමක් සිහි කරන මොහොතෙහි දැන් අපි මේ වෙලාවේ යමක් දකිනවා නම්, කනට අහනවා නම් අපට ඒ මොහොතේම රූපයක් මැවී පේනවා. අන්නේ මැවී පේන රූපය අපි හිතන්නේ මේ මොහොතේ තියෙන රූපයමයි මට මේ තේරෙන්නේ කියලා. ඉතාම සරල උදාහරණයක් කිව්වොත් ඔබ දැන් මේ වෙලාවේ මෙතන ඉන්නවා නම් ඔබට ඔබේ රූපය ගැන යම්කිසි හැඟීමක් ඇති වෙනවා නම් මගේ මූණ මේ වගේ කියලා ඔබ ඔබේ ඇස් දෙකටම ඍජුවම ඔබේ රූපය කවදාවත් දැකලා නැහැ. ඔබේට දැකලා තියෙන්නේ කණ්ණාඩිය හරහායි දැකලා තියෙන්නේ. කණ්ණාඩිය ළඟට ගිහිපු වෙලාවක කණ්ණාඩියෙන් දැකපු රූපෙන්නේ ඔබ කවුද කියලා දන්නේ නේද? එතකොට ඔබ මේ කණ්ණාඩියේ රූපේ දැකලා තමයි මම මේ වගේ කෙනෙක්ද කියලා දන්නේ. දැන් මේ පිනතුරුගේ පින්තූරයක් මම ඡායාරූපයක් ගහලා ඔබේ අතට දුන්නොතින් ඔබ කොහොමද මේ මම කියලා හඳුනාගන්නේ? හඳුනාගන්නේ තමන්ගේ මූණ අර තමන් කණ්ණාඩියෙන් මීට කලින් දැකපු හින්දා. එතකොට ඔබ මේ වෙලාවේ ගහපු ඒ ඡායාරූපය හඳුනා ගන්නකොට ඔබ අර කලින් ගිහපු කණ්ණාඩි ළඟ ඔබේ පින්තූරය තම තියෙනද ඒ විදිහට? ඔබේ කණ්ණාඩියේ පින්තූරේ නැහැනේ දැන් නේද? ඒක එතරම් වැය වෙලානේ තියෙන්නේ. අන්න ඒ වගේ තමයි අපි මේ වෙලාවේ මේක තේරුම් ගන්න මොහොතෙහි ඒ රූපය කොහෙවත් ඒ විදිහට නැහැ. ඒක ඉතුරු නැතුවම නැති වෙලා තියෙනවා. කණ්ණාඩිය ළඟට යනකොටම ඔබේ රූපය නිර්මාණය වුණා. ඔබ ඉවත් වෙනකොට මේක ඉවත් වෙලා තියෙනවා. දැන් ඔබ ඒක සිහි කරනවා නම් ඒ තිබුණ රූපය නෙවෙයි ඇත්තටම සිහි කරන්නේ. ඔබේම මනෝවිඤ්ඤාණය තමයි මේලයි සිහි කරන්නේ. වෙනත් උදාහරණයක් කියනකොට කිව්වොතින් දැන් ඔබ කෑමක් කනකොට ඔබේ දිවට රසයක් දැනෙනකොට යම්කිසි කෑමක ඔබ ඒ කෑම පිඟාන දිහා බලනවනේ. ඔබ බත් පිඟානක කෑම ටිකක් බෙදාගෙන කෑම කනකොට දිවට රස දැනෙනකොට ඔබ පිඟාන දිහා බලනවනේ. ඔබට හිතෙන්නේ මේ රස දැනෙන්නේ පිඟාන තියෙන කෑම කියලා. ඇත්තටම ඔබ දිවට රස දැනෙනකොට ඒ රස දැනෙන්නේ පිඟාන තියෙන කෑමද? ඔබ මේ මොහොතේ දිවට කෑමේ රසයක් දැනෙනවා නම් ඒ රසය දැනෙන මොන කෑමද? ඔබේ කටේ තියෙන කෑම නෙන්නේ. ඔබේ දත් වලින් හපලා කෙලත් එක මිශ්‍ර වෙච්ච ඒ කෑම ටික නිසානේ දැන් ඔබට රසය එන්නේ නේද? නමුත් මේ දිවට කෑම ටිකේ රසය එනකොටම ඔබට මොකද හිතෙන්නේ? මේ රසය එන්නේ අර පිඟානේ තියෙන කෑමේ කියලානේ. බලන්න ඔබට කවදාවත් හිතලා තියෙද කෑම ටිකේ රස දැනෙනකොට අර කටේ තියෙන කෑම ටික නිකන් හිතටවත් මතක් කරලා තියෙනවද? නෑ නෑ නෑ. දැන් මෙහෙම කිව්වොත් තමයි මතක් වෙන්නේ නේ. දැන් අවුරුදු 60ක් 70ක් කෑම කාලය තියෙන්නේ. ඕ ඊටත් වැඩි නේ. ඕ බලන්න එක දවසකවත් හිතලා තියෙද එහෙමනේ? හැමදාම රස දැනෙනකොටම හිතුවේ කොහමද? කෑම රස දැනෙනකොටම හිතෙන්නේ මේ රස දැනෙන්නේ අර පිඟානේ තියෙන කෑමේ කියලා නේ. ඔව් කවදාත් මතක් වෙන්නේ නැහැ නේ. බලන්න පිනොතේ මේ වගේ පොඩි දෙයක් අපට නොතේරුණා නම් මේ ධර්මයේ තේරෙයි කියලා හිතන්න ටිකක් අමාරුයි නේද? ඔව් අන්න ඒකම තමයි ඇත්තටම මේ මොහොතේ දැන් බුදුරජාණන් වහන්සේට අපි ගරු කරන ඕන මෙන්න මේකයි. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා කරනකොට ඒ තේරිච්ච අය බොහොම ප්‍රීති වාක්‍යයක් කියනවා. අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම බුදුහාඳුරණේ මැනවි මැනවි හරිම ලස්සන දේශනාවක් කරේ. අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුජිතනවා උක්කුජ්ජෙය වහල තිමිච්ච දෙයක් ඇරිය වගේ පටිච්චන්නානා විවරෙය යම් දෙයක් විවර කළ පේනෝ වගේ අන්ධකාරීන කෙනාට ආලෝකයක් දැළුවෝ වගේ මට ඔබ වහන්සේ ප්‍රඥායස ලබා දුන්නා කියලා බොහෝම සතුරු වාක්‍ය ප්‍රකාශ කරනවා. අන්න ඒ වගේම තමයි පින්නතින් මේ මොහොතේ අපි රූපයක් දකිනවා නම් ඒ රූපය දකිනවා කියන ඇත්තටම අපි කියන්නේ ඒ රූපය දකින වෙලාව නෙවෙයි. අපි ඒක දැනගන්න වෙලාව. අපි ඒ රූපය හඳුනා ගන්න වෙලාව. එතකොට අපි අර කටට කැම රස දැනෙනවා කියන්නේ ඇත්තටම එහෙන් දකින වෙලාව නෙවෙයි. එහෙන් දැකුත් දැකේ මීට කලින් පොඩකට කලින් දැකපු යා කෑම තමයි තියෙන්නේ. දැන් දකින කෑම නෙවෙයි ඇත්තෙන්ම. දැන් දකින්නේ අලුත් කෑම. අපි මේ මොහොතේ රස විඳින්නේ මීට සල්ප මොහොතකට කලින් දැකපු ආහාරය. දැන් දකින ආහාරය නෙවෙයි. අන්න ඒ වගේම තමයි අපේ හිතත් ඉතාම වේගවත් යනවා. මේ මොහොතේ ඔබ දැකලා යමක් තේරුම් ගන්නවා කියන්නේ ඇත්තටම දකින දේ නෙවෙයි තේරුම් ගන්න දේ. එතකොට ඒක මීට සල්ප මොහොතක කලින් හටගෙන එතනම නිරුද්ධ වෙච්ච දෙයක් තමයි අපි මේ මනෝවිඤ්ඤාණයෙන් දකින්නේ. මෙන්න මේක තේරුම් ගත්තොත් තමයි අපි දුකෙන් නිදහස් වෙන්නේ. මෙන්න මේක තේරුම් නොගෙන ඉන්නකම් අපි දුක් විඳිනවා. බාහිර රූපය තුළ හිත බැසගෙන බාහිර රූපයට පුළුවන් අපට දුක් ගෙන දෙනවා. මේ යථාර්ථය අපි තේරුම් නොගත්තොත් අපි යමක් දකිනකොටම හිතෙන්නේ මේ බාහිර දැන් පේන රූපේ මම මේ දකින්නේ කියලා. කනට ශබ්දයක් ඇහෙනකොටම කවුරු හරි බැනනොත් හිතන්නේ මට අන්න අහවලා බැන්න කියලා. එයාගෙන් වචන පිටත් වෙනවා. ඒ පිට වුණාට අපි බැනුමක් කියලා ගන්න අපේ ලෝකෙට අපි ගන්න. දැන් බලන්න යම්කිසි කෙනෙක් මෙතන ඉඳගෙන ඔබට බැනනොත් ඔබට හැමෙට හිතට ටිකක් දුකක් එනව නේද? කේන්තියක් යනවනේ. හැබැයි ඔබත් එක අමනාප කෙනෙක් මෙතන හිටියොත් එයා දුක් වෙනවද? ඔය ඇතමිට සතුට වෙනවනේ. ඔව් හොඳ දෙයක් කිව්වේ කියලා නේද? එතකොට මෙයා ඇත්තටම මෙයා බැනුමක් නම් කළේ ඔබ දෙගොල්ලටම දුක ඇති වෙනවන. එහෙමුනේ නැහැ. මෙයාගෙන් වචන පිට වුණා. වචන නැත්තේ නෑ. රූපයක් මේ පැත්තේ තියෙනවා. මේ පැත්තෙන් ඒ මොහතර හට ගන්නා වූ සබ්ද රූපයක් හටගත්තා. දෙන්නටම එක විදිහට ගියා. එක විදිහට තනට පතිත වුණා. එක්කෙනෙක් මේක මට බැන්නා කියලා තමන්ගේ විදිහට ගත්තා. අනිත් කෙනෙක් තවත් විදිහකට ගත්තා. ඒ ගත්තු විදිහට දුක සැවැදෙක ඇති වුණා. එතකොට මෙතනම රහතන වහන්සේ කෙනෙක් හිටියොත් රහතන වහන්සේ දකිනවා මේ කෙනාගේ රූපෙ මෙතන නිකුත් වුණා. මම ඒක තේරුම් ගත්තේ මනෝවිඥාණයෙන්. ඒ මනෝවිඥාණය තේරුම් ගත්තු සද්දය මේ පුද්ගලයට අයිති නැහැ. ඒක මේ පුද්ගලයාගෙන් නිකුත් වුණාට ඒ සද්දය මේ තැනත්ට අයිති දෙයක් නෙවෙයි කියලා දැනගෙන උන්වහන්සේට දුකක් එන්නේ නැහැ. එතකොට උන්වහන්සේ උපේක්ෂාවටපත් වෙනවා. මෙතන හිටිය දෙන්නකින් එක්කෙනෙක් සතුට වෙනවා, එක්කෙනෙක් දුක් වෙනවා. රහතන් වහන්සේට සතුට වෙන දෙයක්වත් නැහැ, දුක් වෙන දෙයක්වත් නැහැ. උන්වහන්සේ නිරුද්ධ වෙච්ච ශබ්ද රූපයෙන් ඒ විදිහටම ප්‍රත්‍යක්ෂ කළේ ඉන්නේ. මෙන්න මේක සුතමේ පඤ්ඤාවෙන් කල්යාණ මිත්‍රයන් වෙතින් මෙන්න මේක අපි අහලා දැනගන්නවා. මේ කාල දැනගෙන මෙන්න මේක යථාර්ථයක් බවට පත් කරගන්න වැඩපිළිවෙල තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. මේක දැනගත්තට විතරක් බෑ. දැන් ඔබ මේක දැනගත්තා. ඈ බාහිර රූපයෙන් නෙවෙයි මට දුක් සැපෙන්නේ මම හිතන විදියෙන් කියලා තීරුම් ගත්තට හරියන්නේ නෑ. ඒක ඔබ ඉහෙළම ප්‍රඥාවන්ත කෙනෙක් නම් බාහිය දාරුචීරිය පුප්පුසාති වගේ කෙනෙක් නම් ඔබට ඉක්මනටම තීරුම් ගන්න මේ වෙලාවේම අපට නිවන් දකින්න පුළුවන්. හැබැයි අපට ඒ තරම් ප්‍රඥාවක් නැත්නම් අපි මොකද කරන්න ඕන? මෙන්න මේක නිතර නිතර යෝනිසෝ මනසිකාරය කර කර මේකම ජීවිතේ කරගන්නට ඕන. ඊළඟට අපි සතිපට්ඨානේ වඩ වඩ හිත සමාධිමත් කර කර ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, වේදනා අනිත්‍යයි, සංඥා අනිත්‍යයි කිය කිය මෙන්න මේ සතිපට්ඨානය තුළ ඉඳගෙන මේක බලන්න ඕන. බලන්න බලන්න ඒ බලන ප්‍රමාණය කාලය ප්‍රමාණය වැඩි වෙච්ච පමණට අපි මේක ජීවිතේ ස්ථාවර අවබෝධයක් බවට පත් කරගන්නවා. අන්නේ සතිපට්ඨානය වඩන නම් ආරම්භයේදීම ආදිමේව කුසලේසු ධම්මේසු පරිසුද්ධේහි කියලා සඳහන් කළා. මුලදීම හිත කුසලයන්හි පිරිසුදු කරගන්න ඕන කියලා. ඒ තමයි සීලංච සුවිසුද්ධං දිට්ඨි චුජුකා කියලා කියනවා. සීලය පිරිසුදු කරගන්නට ඕන, දැක්ම ඍජු කරගන්නට ඕන. සීලය කියන්නේ කායික වාචික සංවරයේ උපරිම මට්ටමෙන් තියාගන්නට ඕන. අනිත් පැත්තෙන් දැක්ම ඍජු කරගන්නට ඕන. හොඳ දැක්මක්, සම්මා දිට්ඨියක්, විෂන් එකක් තියාගන්න ඕන. මේ විෂන් එක තමයි අපේ කල්යාණ මිත්‍රයන් වෙතින් ධර්මයේ විදිහට අසා දැනගන්නේ. මේ විෂන් එක ආවට පස්සේ තමන්ට ජීවිතයේ තියෙන වටිනාම දේ බවට පත් වෙන මොකද්ද? මෙන්න මේ දැක්ම, සම්මා දිට්ඨිය, ධර්මය. අන්නේ ධර්මය තමයි තමන්ගේ ජීවිතයේ වටිනාම දේ බවට පත් කරගෙන අන්නේ ඒ ධහම ප්‍රත්‍යක්ෂ කරන්න තමන්ට පුළුවන් තමන්ගේ කාලය, ශ්‍රමය, ශරීර ශක්තිය, නිරෝගී භව, තමන්ගේ රූප සම්පත්තිය හැම දෙෙම මෙන්න මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා ඌ වැඩපිළිවෙලට සමායොදනවා. මේක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. සද්ධාති තථාගතස්ස බෝධින් කියන්නේ මෙන්න මේ අවබෝධය ගැන විශ්වාසය තැබුවනම් ඒ තබහු පමණට මොකද වෙන්නේ? ඔහුගේ වීරියක් ඇති වෙනවා. වායාමයක් ඇති වෙනවා. කොච්චර වීරියද කිව්වොත් මේ වීරිය ගැන සඳහන් වෙනවා තමන්ගේ සම මස් නහර ඇට ඇට මිදුළු කරා විනිවිද යනවා කියලා. හරියට ශරීරයට කරන්ට් එක වැදුනා වගේ ලොකු වේගවත් බවක් ඇති වෙනවා. මෙන්න මේ ධහමෙන් මම කොහොම හරි ප්‍රයෝජන ගන්නට ඕන. මෙන්න මේ ධහම මගේ ජීවිතය බවට පත් කර ගන්නට ඕන. එහෙම නොකරොත් මට දුක් විඳින සිද්ධ වෙනවා, මට අපාගත වෙන සිද්ධ වෙනවා, මට අනිත්‍යයෙන් බැනුම් අහන්න වෙනවා, අනිත්‍යයෙන් නිඳා පහස විඳින්න ඔක්කොම වෙන්නේ මොකක් නිසාද? මෙන්න මේ යථාර්ථය දන්නේ නැති නිසා. මේ යථාර්ථය දැනගත්තොත් අපට අනිත්‍යයි බැන්නත් එකයි, ගුණ කිව්වත් එකයි, සැලකුවත් එකයි, නොසැලකුවත් එකයි, Tamanට කිසි දෙයක් අදාළ නැහැ. ඇයි ඒ? බාහිර ලෝකෙන් ඕනෑම දෙයක් Tamanගේ ලෝකයට එන්නේ රූපේ නිරුද්ධ වෙච්ච මොහොතක කියන එක Taman දන්නවා. මෙන්න මෙතෙන්ට උපරිම ලෙස තමන්ගේ සිහිය තමන්ගේ මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් එකේ තියාගන්න එක තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. අන්නේ සතිපට්ඨානයේ වඩන ප්‍රධාන ආකාර දෙකක් ධර්මයේ තුල විස්තර කරනවා. එකක් තමයි මහා සතිපට්ඨාන සූත්‍රයට අනුව අපේ ජීවිතයේ සිදුවන සියලුම ක්‍රියාකාරීත්වයන් තුල සිහිය හා නුවණ යොදවන ක්‍රමයක් තියෙනවා. අනිත් ක්‍රමය තමයි ආනාපාන සති සූත්‍රය පාදක කරගෙන ඒකේ ක්‍රම 16ක් තියෙනවා. අන්නේ 16 ඔස්සේම සතර සතිපට්ඨානෙ වැඩෙන ක්‍රමෙකුත් දේශනා කරලා තියෙනවා. මෙන්න මේ ක්‍රම දෙක ගැන අපි පුලුවන් තරම් ධර්ම දේශනාවලදී අහලා පොතපත කියවන දැනුම ලබා ගන්නට ඕන. මහා සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන්නේ අපි හුස්ම ගැනීම ඉඳන් අපේ ශරීරයේ මරණයට පත්වීම දක්වා වූ සියලුම කායික දේවල් නොනින් සිහි කරන්නට ඕන. ඊළඟට අපට ලැබෙන සැප දුක් උපේක්ෂාදී වේදනා ගැන සිහි කරන්නට ඕන. හිතට එන නොයෙක් විදිහ ආරමුණු සරාග වීතරාග සදෝසාදී ඒ සිත් ගැන සිතන්නට ඕන. ඊළඟට සිතෙවිලි ධර්මාලම්බන විදියට ධම්මානුපස්සනාවේදී කුසල අකුසල සියලු විතරකත් හිතන්නට ඕන. නීවරණ ගැන, ස්කන්ධ ගැන, බොජ්ජංග ගැන, චතුරාර්ය සත්‍ය ගැන, ආයතන ගැන, ආරසණ්‍ය මාර්ගය ගැන මේ සියලුම කරුණු ගැනත් සිහිය හා නොන දිනු කරන්නට ඕන. ඒ මහා සතිපට්ඨාන සූත්‍රයේ කියලා තියෙන විස්තරය. හැබැයි ඊට වඩා ඊටාම සෝදායි ලස්සන ක්‍රමයක් දේශනා කළා තියෙනවා ආනාපාන සතිය විදියට. ඒක ගිරිමානන්ද සූත්‍රය, ආනන්ද සූත්‍රය, ආනාපාන සති සූත්‍රය, දීප සූත්‍ර ආදී සූත්‍ර රාශියක විශේෂයෙන්ම සංයුත්තනිකායේහි ආනාපාන සතියේ සංයුත්තේ ආනාපාන සති වර්ගය කියලා වෙනම කොටසක් තියෙනවා. අන්න ඒකේදී තාම ලස්සනට විස්තර කරනවා කොහොමද අපි මෙන්න මේ ආනාපාන සතිය පුහුණු කරන්න ඕන කියලා. තමන් නිශ්චිත ඉරියවක වාඩි වෙලා විවේක පරිසරයක් හදාගෙන සෝ සතෝ වංශ සති සතෝ පස සති කියපු විදියට ඔහු සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම පිට කරනවා. දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති, දීගං වා පස සන්තෝ දීගං පස සාමිති පජානාති. ඔහු හුස්ම ගැන සිහිය පිහිටුවා ගත්තට පස්සේ දීර්ඝව හුස්ම ඇතුළ වෙනකොට පිට වෙනකොට ඔහු එක තේරුම් ගන්නවා. රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති, රස්සං වාපස සන්තෝ රස්සං පස සාමීති පජානාති. කෙටි හුස්මක් ඇතුල් වෙනවා නම් කෙටි හුස්මක් ඇතුල් වෙන බව දකිනවා. කෙටි හුස්මක් පිට වෙනවා නම් දැන් මගේ හුස්ම කෙටියෙන් පිට වෙන්නේ කියලා දැනගන්නවා. සම්බකාය පරිසංවේදී අස සිස්සාමීති සික්කති, සම්බකාය පරිසංවේදී පස සිස්සාමීති සික්කති. මේ ආස්වාස ප්‍රස්වාසයේ කියන සමස්ත ක්‍රියාවලියම ජීවිතේ බාටපත් කරගෙන අන්නේ ආස්වාස ප්‍රස්වාසය ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. හුස්ම ඇතුළු වෙලා පිට වෙනකොට ඒක ඇතුළු වීම පටන් පිටවීම දක්වාම මේ සිද්ධිය වෙනවා කියලා නාසය ආශ්‍රිතව හිත තියාගෙන හොඳ අවධානයෙන් ඉන්නවා. යන් පස්සම්බයං කාය සංඛාරම් අස්සසි සාමීති සිකති, පස්සම්බයං කාය සංඛාරම් පස්සසි සාමිති සික්කති. අනේ සමස්ත ආස්වාස ප්‍රස්වාසයේම සංසිඳවන ආකාරයේ ටිකෙන් ටික සංසිඳෙන කාම් ඩවුන් වෙන ආකාරයේ දකිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. මෙහෙම කරන්න කරන්න පිනතුනේ හිත එන්න එනම තැම්පත් වෙනවා. හිතේ තියෙන නීවරණ යටපත් වෙලා මේ ආස්වාස ප්‍රස්වාස භාවනා කමඨහන තුලම විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග මට්ටම වෙනකම්ම හිත දියුණු වෙනවා. හිතේ තියෙන කාමච්ඡන්ද ආදී නීවරණ යටපත් වෙලා යනවා කිස්කම්බන වශයෙන්. අන්නේ හිත තැම්පත් වුණාට පස්සේ මේ මුල් පියවරේදීම කෙනෙකුට ඕන නම් මෙන්න මේ ධානාංග වල අනිත්‍යතාවය බලලා විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා කියන මේ මානසික ස්වභාවයන් දිගට තියෙන දේවල් නෙවෙයි, ඒව හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධය දැකලා අන්න ඒ ඔස්සේ ඔහුට අවිද්‍යාව දුරු කිරීම දක්වා ඒ මාර්ගය යන්න පුළුවන් කැමතිනම්. ඒ වගේම ඔහුට මේ ආස්වාස ප්‍රස්වාසය කියන්නේ ශාරීරික ක්‍රියාවලිය, මේ ශරීර නිර්මාණය වෙලා තියෙන ආහාරය නිසා හටගත්තු මේ දේ ආහාර නිරෝධයෙන් නිරෝධ වෙන බව දැනගෙන තමන්ට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. එක අතකින් ඔහුට මේ මුල් පියවර කායන ප්‍රශ්නා විදියට වඩන්නත් පුළුවන්, නැත්නම් ඔහුට වේදන ප්‍රශ්නා විදියට චිත්තාන ප්‍රශ්නා ආදී වශයෙන් උනත් ඔහුට තමන්ගේ බුද්ධිය මෙහෙවන්න පුළුවන්. මෙහෙම ඉන්න පින්නතුනේ එයාට මේ ආස්වාස ප්‍රස්වාසයේ සම්බන්ධ වූ සතිය නැත්නම් ආනාපාන සතිය ජීවිතේ තාම සුවදායි භාවනා ක්‍රමයක් බවට පත් වෙනවා. මෙතෙක් කල් අපි සතුට ලබන හුඟක් දුර බැහැර ගියානේ නේද? සතුට හොයාගෙන අපි ඈත ගිහපු අපි අපට පේන ගනව සතුට දිනේ තමන්ගේ ළඟම කියලා. මහා මැණි කාකරයක් උඩ මෙතෙක් කලක් වාඩි වෙලා ඉඳලා තින්න අපි මේ. මොකද මැණි කාකරේ? සතෝ වාස සති, සතෝ පස සති, ආස්වාස ප්‍රස්වාසය කිරීම තමයි, සිහියෙන් කිරීම තමයි ජීවිතයේ ඉහළම සතුට විඳින ක්‍රමය කියලා තමන්ට ටික ටික පේන ගන්නවා. ධර්මයේ සම්දි ටික කාලිකව ප්‍රකට වෙනවා. ඔහු තව තවත් මේ ආස්වාස ප්‍රස්වාසයම පාදක කරගෙන තමන්ගේ සිහිය නෝන දිනු කරනවා. සතෝ වාස සති, සතෝ පස සති. සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම පිට කරනවා. හුස්ම ඇතුළු වෙනවා, පිට වෙනවා. මෙන්න මේ තෙකෝට හිත තැම්පත් වෙන්න වෙන්න, නීවරණ දුරු වෙන දුරු වෙන්න, ඔහුට ප්‍රීතිය සුවය දැනෙන ගන්නවා. ඒදී පීතිපටි සංවේදී අස්සසි සාමීති සික්ඛති, පීතිපටි සංවේදී පස්සසි සාමීති සික්ඛති, සුඛපටි සංවේදී අස්සසි සාමීති සික්ඛති, සුඛපටි සංවේදී පස්සසි සාමීති සික්ඛති. මේ ප්‍රීතිය හා සෝය දැනීමෙන් ඔහු ආස්වාස ප්‍රසවාස කරනවා. ඊට පස්සේ චිත්ත සංඛාර පරිසංවේදී අසසිස්සාමිති සික්ඛති, චිත්ත සංඛාර පරිසංවේදී පස්සසිස්සාමිති සික්ඛති. තමන්ගේ මේ සංඥා වේදනා දෙකේ අවබෝධය දැනෙමින් ඒ චිත්ත සංඛාරයේ දැනගැනීමෙන් ඔහු ආස්වාස ප්‍රසවාස කරනවා. ඊට පස්සේ පස්සම්භයං චිත්ත සංඛාරං අසසිස්සාමිති සික්ඛති, පස්සසිස්සාමිති සික්ඛති. මේ සංඥා වේදනා දෙක සංසිඳෙමින් ඔහු ආස්වාස ප්‍රසවාස කරනවා. උඩ දැන් හොඳට මේ සුව වේදනාව ප්‍රීතිය දැනෙන ගන්න ආස්වාස ප්‍රසවාසයත් එක්ක. එන්න එන්න මාර වේදනාව තුළ හිත තැම්පත් වෙනවා. ඒ සුඛ වේදනාවත් ඔහු නුවණින් දකිනවා. මේ සුවය කියන්නේ වේදනාවක්, ඒක මනෝ සංපස්සජා වේදනාවක්, ඒක ස්පර්ශ නිසා හටගත්තු වේදනාවක්, ඒක දිගට තියෙන දෙයක් නෙවෙයි, ස්පර්ශ නිරෝධයෙන් ඒ වේදනාව නිරුද්ධ වෙනවා කියලා පස්ස සමුදයා වේදනා සමුදයෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියලා දකිනවා. ස්පර්ශය නිසා මේ සුව වේදනාව ආමේ, ස්පර්ශය නිරෝධ වෙනකොට ඒ වේදනාවත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා වේදනාවේ අනිත්‍යතාවය බලනවා. ඔහු ටික වේලාවක් ඒ වේදනාවේ ඉන්නවා. ඔහු ධානසෝය විඳින්මින් ඉන්න ගමන් ඔහු එහි තනිත්‍යය බලලා කැමතිනම් ඔහුට ඒ ඔස්සේ විරාගී බවට අවිද්‍යාව දුරු කිරීම දක්වා වූ ස්කන්ධ නාම රූප ආදී අනිත්‍යතාවය මෙනෙහි කරන්න පුළුවන්. මෙන්න මේ සමතේම පාදක කරගෙන. හැබැයි උට මේ සුවේ දැනෙන්න ඕ තව දුරටත් මෙන්න මේ ආනාපාන සතිය තුළම හිත සමාධිමත් කරනවා. සෝසතෝ වාස සති, සතෝ පස සති, මේ ආදී වශයෙන් ආසස් ප්‍රසාසය ගැන තව දුරටත් එන්න එන්නම සීහා නෝන දිනු කරනවා. එන්න එන්නම හිත තැම්පත් වෙනවා. එන්න එන්නම නීවරණ දුර වෙලා යනවා. එන්න එන්නම ධානාංග ප්‍රකට වෙනවා. මුලින් තිමිච්ච විතක් විචාර ආදී ඒ මුල් කොටස් ක්‍රමයෙන් අඩු වෙලා ටිකෙන් ටික උපේක්ෂාව කරාම යනවා. මෙහෙම ඔහු ආස්වාස ප්‍රසආස සිහියෙන් කරනකොට චිත්ත පරිසංවේදී අස සිස්සාමීති සික්කති, චිත්ත පරිසංවේදී පස්ස සිස්සාමීති සික්කති කියපු විදියට මේ සිත ගැන හොඳ අවබෝධයෙන් දැන් භාවනා කරන්න. අභිප්පමෝදයන් චිත්තං, විමෝචයන් චිත්තං, සමාධහන් චිත්තං කියපු විදියට මේ සිතේ ඉල්පීම ඇති වෙනකොට වඩ වඩාත්ම හිතේ ප්‍රකට බව ඇති කර ගනිමින් මොහු ආස්වාස ප්‍රස්වාස කරනවා. දැන් මුලින් කය පාදක කරගෙන ආස්වාස ප්‍රස්වාසය කළේ කයට හිත තියලා කරන ගත්තට පස්සේ කය ටිකෙන් ටික සංසිඳිලා ගියා. ඊට පස්සේ වේදනාව ප්‍රකට වුණා. වේදනාවේ තෝ ස්වභාවයේ තේරුම් අරගන්නකොට ඒ වේදනාව ටිකෙන් ටික යටපත් වෙලා ගිහිල්ලා තමන්ගේ හිත දැන් හොඳට පේන්න ගන්නවා. හිතට ක්ලේශයක් එහෙම එනකොට හොඳට තමන් දකිනවා. ඒ වගේම තමන්ට හිතේ සතුටක් ඇති වෙනකොට හිතට අභිප්‍රමෝදයන්, සමාධයන්, විමෝචයන් කියපු විදියට මෙන්න මේ ස්වභාවයක් ආවත් ඔහු ඒක ඊටාම මනරින් ප්‍රකට කරගෙන අන්න ඒ හිතේ අනිත්‍යතාවයත් බලනවා. හිත ඇති වෙන කොහොමද? නාම රූප සමුදය විඥාන සමුදයෝ, නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ කියලා හෝ මෙන්න මේ නාම රූප විඥාන වල තියෙන සම්බන්ධය ඔහු තේරුම් ගන්නවා. මේ අවබෝධයත් එක්ක ඔහු විඥානයත් නැත්නම් තමන්ගේ සිතවත් හෝ නিত্য සපාත්ම දෙයක් වශයෙන් ගන්නේ නැහැ. ඒකෙත් අනිත්‍යතාවය හේතුඵල දහම. ඉති ඉමස්මින් සති දන් හෝති, ඉමස්මින් අසති දන් හෝති. මේ ඇතිකල්හි මේ ඇතිවන්නේ, මේ නැති වෙනකොට මේ නැති වෙනවා කියලා දකිනවා. ඉමස්ස උපාදාය දම් උපජ්ජති, ඉමස්ස නිරෝධාය දම් නිරුජ්ජති කියන අවබෝධයටපත් වෙනවා. මෙන්න මේ විදියට ටිකෙන් ටික තමන්ගේ හිත ප්‍රකට කරගන්නවා. ප්‍රකට කරගෙන ඊට පස්සේ ඔහු තව දුරට සෝසතෝ වාස සති, සතෝ පස සති කියපු විදියට එන්න එන්නම ආස්වාස ප්‍රස්වාසයේ තුලම හිත සමාධිමත් කරගන්නවා. එහෙම සමාධිමත් වෙනකොට ඔහු දැන් තමන්ගේ චෛතසික තමන් තේරුම් ගන්න මට්ටමට යනවා. තමන්ගේ සමස්ත ජීවිතය කියන්නේ මේ ස්කන්ධ පංචකය ආදී වශයෙන් තේරුම් අරගෙන ඔහු වන්නේ අනිත්‍යතාවය හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධ වන මේ ස්කන්ධ නාම රූප සලායතන ධාතු ආදිය ගැන ඔහු නුවණින් තේරුම් ගන්නවා. මේ සමාධියම පාදක කරගෙන සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථා භූතං භජානාති කියපු විදියට සමාධිමත්ත්වෝ භික්ෂුව ඒ සමාධිමත් වෙච්ච සිතින් යථාර්ථය තේරුම් ගන්නවා කියන කාරණයට අනුව ඔහු තමන්ගේ මේ ජීවිත පැවැත්මේ තියෙන අනිත්‍යතාවය, හට ගැනීම හා නිරෝධය, උත්පාද වය, උද්‍යම්භය ගාමිනී ප්‍රඥාව ඔහු තවදුරටත් ප්‍රකට කරගනිමින් අනිච්ඡානුපස්සේ විහෙරති අස්ස සිස්සාමිති සික්ඛති, අනිච්ඡානුපස්සේ විහෙරති පස්ස සිස්සාමිති සික්ඛති. අනිත්‍යතාවය මෙනෙහි කරමින් ආස්වාස කරනවා. අනිත්‍යතාවය මෙනෙහි කරමින් ඔහු ප්‍රාස්වාස කරනවා. හිත සමාධිමත් වෙන්න වෙන ඔහුට පේන්නේ ඔහුගේ සමස්ත ජීවිතය කියන්නේ මොකද්ද? මේ හැම මොහොතෙම හටගන්න රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකයක් තමයි ජීවිතය කියන්නේ. ඒ ස්කන්ධ පංචකේ හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. අනිච්ඡානුපස්සී විහෙරති අස්ස සිස්සාමිති සික්ඛති. අනිච්ඡානුපස්සී විහෙරති පස්ස සිස්සාමිති සික්ඛති. අනිත්‍යතාවයේ දකිනෙම හෝ ආසස් ප්‍රසහාස කරනවා. විරාගානුපස්සී විහෙරති අස්ස සිස්සාමිති සික්ඛති. විරාගානුපස්සී විහෙරති පස්ස සිස්සාමිති සික්ඛති. විරාගී බව සිහිපත් කරමින් නොඇලීම කිසිම දෙයක නොවැළෙන ස්වභාවයේ ස්පර්ශ කරමින් අත්විඳීමෙන් ඔහු සිහියෙන් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. නිරෝධානුපස්සී විහෙරති අස්සසිස්සාමිති සික්ඛති. නිරෝධානුපස්සී විහෙරති පස්සසිස්සාමිති සික්ඛති. යාලේ තානාපාන සතිය තුලම සිහිය සානුවන දිනු කරමින් ඔහු ඉදිරියට යනවා. ඔහුට පේන්නේ හැම මොහොතෙම මේ ස්කන්ධවල නිරෝධයමයි ඔහුට පේන්නේ. නාම රූප දෙකේ නිරෝධයමයි ඔහුට පේන්නේ. ඇතිවීමටත් වඩා ඔහුට දැන් ප්‍රකට වෙන්නේ මේක නිරෝධයට යන ආකාරය. තමන්ගේ ජීවිතය කියන්නේම මේ නාම රූප දෙකේ නැත්නම් නාම රූප විඥානේ නැත්නම් ස්කන්ධ පංචකයේහි බිඳ වැටීම නිරෝධයක් කියන එක දකිමින් අන්නේ අධ්‍යක්ීම ඔහු භුක්ති විඳිමින් ය අධ්‍යක්ීම ප්‍රත්‍යක්ෂ කරමින් ඔහු සිහියෙන් හා නුවණින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඊට පස්සේ පටිනිස්සග්ගානුපස්සී විහෙරති අස්සසිස්සාමිති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමිති සික්ඛති. ඔහු සියලුම දේ දුරු කරමින් ලෝකයේ කිසිදු තැනක නොඇලිමින් ඒ සියල්ලක්ම කෙරෙහි විරාගී බව ඇති කරගනිමින් ඔහු නික්ලේශී මනක් ඇති කර ගැනීම සඳහා තමන්ගේ සීහා නුවණ පිහිටුවා ගනිමින් මේ ආස්වාස ප්‍රස්වාසය තුළ වඩ වඩාත්ම තමන්ගේ සිහිය දියුණු කර ගනිමින් සමාධිය වඩමින් ප්‍රඥාව වෙත එන්නෙන්න මොහු ගමන් කරනවා. පින්නතුනි ආනාපාන සතියේ මෙන්න මේ අවසානට තියෙන කොටස් හතර අනිච්ඡානුපස්සේ විරාගානුපස්සේ නිරෝධානුපස්සේ පටිනිස්සග්ගානුපස්සේ මෙන්න මේ කොටස් හතර තමයි පින්නතුනි අපට අවසාන වශයෙන් වටිනාම කොටස බවට පත් වෙන්නේ. මුළු කල්පයක් තුළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට ලබා දෙන දහමෙහි උත්තරීතර ප්‍රතිඵලය අපි මෙතනින් ගන්න. අපේ මුළු ජීවිත කාලයේ පුරාම අපට තියෙන වටිනාම දේ මොකද්ද? අපේ ජීවිතයට දෙන වටිනාම දේ මොකද්ද? අපේ හුස්ම. ඒ හුස්ම ටික අපට ලැබුණේ අම්මගෙන්. ඒ හුස්ම ගන්න අපට විනාඩියක් ඉන්න බැරුණොත් මොකද වෙන්නේ? ඔව් ජීවිතය ඉවරයි නේ. කොච්චර ධනෙ තිබුණත් කොච්චර දරුවෝ හිටියත් කොච්චර මිල මුදල් තිබුණත් අපට ඒ කිසිම දෙයකින් ප්‍රයෝජනයක් නැහැ. අපට ජීවිතේ ලැබිච්ච අම්මගෙන් ලැබිච්ච වටිනාම දේ ආස්වාස ප්‍රස්වාසයට මේ අපට අපේ බුදුරජාණන් වහන්සේ නැමැති මේ උතුම්ම කල්යාණ මිත්‍රයාගෙන් ලැබුණු වටිනාම දේ අපේ සතිමත් බව එකතු කරා මේකට කියනවා ආනාපාන සති භාවනාව කියලා. අම්මගෙන් ලැබිච්ච හුස්ම ටිකට බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච සතිපට්ඨාන එකතු කරනවා. ඒකට මොකද කියන්නේ? ඒකට කියනවා ආනාපාන සති භාවනාව කියලා. අන්නේ ආනාපාන සති භාවනාව වඩන හැම මොහොතක්ම කල්පනා කරන්න අපි සතුටෙන් ඉන්න අවස්ථාවක්. ඒ සතුටෙන් ඉන්න අවස්ථාව කියන්නේ අපේ අම්මට අපි උපරිම කෘතඥතාවය දක්වන අවස්ථාව. ඇයි? අපි ධර්මයේ පුහුණු කරනකොට අපේ අම්මා තාත්තා කොහේ හරි ඉඳගෙන අපි දිහා බලලා සතුට වෙනවා. අපි සතුට වෙනකොට වැඩිපුරම සතුට වෙන්නේ අපේ අම්මා තාත්තා දෙන්න. ඊළඟට මෙන්න මේ ධර්ම ප්‍රගුණ කිරීම තමයි ඇත්තටම අපේ බුදුරජාණන් වහන්සේට කරන ඉහළම කෘතඥතාවය. බුදුහාඳුරන්ගෙන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේක. උන්වහන්සේ දේශනා කළා වූ ධර්ම මාර්ගයේ අපේ ඉදිරියට ගමන් කරන දකින්නටයි උන්වහන්සේ කැමති වුණේ. අපි උන්වහන්සේට බුද්ධ පූජා ආදිය පවත්වනවා, මල් පහන් ආදිය පූජා කරනවා. ඒ අපේ කෘතඥතාවය. නමුත් තේස්සියට වඩා උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ උන්වහන්සේ කල්ප ගානක් පාරමිතා පුරලා මේ අනාවරණය කරපු ධර්ම උපරිම ලෙස අපේ ජීවිතයට පුහුණු කරයි කියලා. අන්නේ පුහුණු කරන ඉහළම භාවනා කමඨහනක් තමයි ආනාපානසති භාවනාව. අන්නේ ආනාපානසති භාවනාවෙත් ඉහළම කොටස තමයි ධම්මානුපස්සනාවට අයිති වෙන අනිච්ඡානුපස්සේ, විරාගානුපස්සේ, නිරෝධානුපස්සේ, පටිනිස්සග්ගානුපස්සේ කියන මෙන්න මේ පියවර හතර. එනිසා අපි දිනකට ටිකෙන් ටික හරි මේ ආනාපානසතිය වඩන තියෙන කාලය වෙන් කරගෙන ක්‍රමයෙන් අපේ හිත මේ තුල සමාධිමත් කරගන්න අපි උත්සාහවන්ත වෙන්න ඕන. ඒක පින්වතුනි අපේ ජීවිතයට ලබා දෙන ඉහළම වටිනාකම. මීට වඩා වටිනාකමක් අපේ ජීවිතයට ලබා දෙන්න බෑ අපට පින්වතුනි. මේ වටිනාකම මිල කරන්න බෑ. අපට මේ ආනාපාන සතියත් එක්ක කියන පුළුවන් නම් පින්වතුනි මේක තමයි ජීවිතය ළමන්න පුළුවන් ඉහළම සතුට සැනසීම බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එකක් වඩනකොට හතරක් වැඩෙනවා නම් හතරක් වැඩෙනකොට හතක් දිනු වෙනවා නම් හතක් දිනු වෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා නම් අන්න ඒකම ධමයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ආනාපාන සතිය. ආනාපාන සතිය නැමැති එකම ධහම වඩනවා නම් හැබැයි ඒක යථා බුද්ධි ඔව් අපි ඒක තමයි දැන් කියන්නේ. හැබැයි මේ වඩන දේ යථා බුද්ධිහෙන දේශිතා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට වඩන්නට ඕන. මොකක්ද ඒක කියලා කිව්වේ? ආනාපාන සතිය. ආනාපාන සතිය නැමැති එකම ධහම වඩනකොට හතරක් වැඩෙනවා. මොකක්ද ඒ හතර? සතර සතිපට්ඨානය. කායේ කායනුපස්සී විහෙරති, වේදනාසු වේදනුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියන මෙන්න මේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතර අදාළ වූ සතර සතිපට්ඨානයම දිනු වෙනවා ආනාපාන සතිය වඩනකොට. සතර සතිපට්ඨානය දිනු කරනකොට සත්‍යබොජ්ජංග වැඩෙනවා. සත්‍යබොජ්ජංග කියන්නේ සති සම්බොජ්ජංග, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨානය වැඩෙනවා. සතර සතිපට්ඨානය වැඩෙනකොට සත්‍යබොජ්ජංග වැඩෙනවා. සත්‍යබොජ්ජංග වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා. මොනවද ඒ දෙක? විද්‍යා විමුක්ති. ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨානය වැඩෙනවා. සතර සතිපට්ඨානය වැඩෙනකොට සත්‍යබොජ්ජංග වැඩෙනවා. සත්‍යබොජ්ජංග වැඩෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා කියලා. විද්‍යා විමුක්තිය. විද්‍යා කියන්නේ මේ දැනුම, අපාර සුතමේ පඤ්ඤාවෙන් අසා දැනගත්තු දේ. මෙන්න මේකයි විද්‍යාව දැනුම කියලා කියන්නේ, ප්‍රඥාව කියන එක. ප්‍රඥාව ලැබෙනවා. ඒ විද්‍යාව, ඒ දැනුම, ඥානය, ප්‍රඥාව ලැබුව පමණට මොකද වෙන්නේ? විමුක්තියටපත් වෙනවා. කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා. පංචබාන ස්කන්ධෙන් හිත මිදෙනවා. ඔව් ඒක තමයි ක්‍රමානුකූලව සෝතාපට්ටි මාර්ගයේ ධම්ම ක්‍රමානුකූලව දක්ලා දෙන විමුක්තිය. මුලින්ම අපි හිත සමාධිමත් වෙනකොට නීවරණ වලින් හිත මිදෙනවා. සෝතාපන්න වෙනකොට සක්කාය දිට්ඨිය ආදී ඒ මූලික සංයෝජන වලින් හිත මිදෙනවා. අනාගාමී වීමේදී කාමරාග පටික කියන සංයෝජන දෙකෙන් හිත මිදෙනවා. රහත් වීමේදී රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන සෙසු සංයෝජන ටිකත් දුර්වෙලා විමුක්තියට පත්වෙනවා. විමුක්තියට පත්වනට පස්සේ විමුක්තස්මෙන් විමුක්තමිති ඥානං හොති. තමහ යම්කිසි ප්‍රමාණයකට කෙලෙසුන්ගෙන් මිදුරනම් ඒ මිදිච්ච ප්‍රමාණය තමන් දන්නවා. දැම්මන් නීවරණ වලින් මිදලා ඉන්නේ. දැම්මම සක්කාය දිට්ඨියෙන් මිදලා ඉන්නේ. දැම්මම කාමරාග පටිඝරාග දෙකෙන් මිදලා ඉන්නේ. දැම්මම මානාදී උද්ධම්භාග්‍ය සංයෝජන වලින් මිදලා ඉන්නේ. මෙන්න මේ වශයෙන් තමන් මිදුණු පමණට තමන්ට දැනුමක් තියෙනවා. හරියට තමන් ධම්මගේ නම් ආවේ නිවැරදි විදියටම සුතමේ ප්‍රඥාව ඇති කරගෙන නම් තමා මේ ධම්මගේ ආවේ. තමා මිදෙන පමණට තමන් දන්නවා නිවැරදිවම තමා මෙන්න මේ මට්ටමින් මේ මොහොතේ මිදලා ඉන්නේ කියන එක දකිනවා. මෙන්න මේ විදියට පින්නතුනි, ඉතාම පැහැදිලි ධම්මයක් අපට ලැබිලා තියෙනවා. ඒ නිසා මේ ලෝකේ ජීවත් වෙන අයගෙන් වාසනාවන්තමයි බවට පත් වෙන්නේ මෙන්න මේ ධර්ම අසා දැනගෙන එකාතකින් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකිතාක් අපේ ජීවිතයට අපි එකතු කරගන්නට ඕන, සිද්ධ කරගන්නට ඕන. ඒකෙන් ලැබෙන ආනිසංසය තමයි අපි කොයි මොහොතේ මිය ගියත් දුගතිගාමි නොවන විදියට ස්ථාවරව තමන්ගේ සුගතිය තමන් තහවුරු කරගෙන ඉන්නේ. ඊළඟට අන්නේ සුගතිය තහවුරු කරගෙන ඉන ගමන් අපි මෙන්න මේ දුකේ හට ගැනීම හා නිරෝධය තේරුම් අරගෙන සතිපට්ඨානය තුළ එක දිගටම අපි පුහුණුවේ යෙදෙන්නට ඕන. කාලය පුළුවන් තරම් මේ සඳහා අපි යොදවන්නට ඕන. අන්නේ යොදන පමණට ධර්මයේ සම්දිට්ඨික අකාලික කියන ගුණ දෙක, සාන්දෘෂ්ටික කියන්නේ මේ ජීවිත කාලයේම අපට ඒකේ ප්‍රතිඵල දකින්න පුළුවන්. අකාලික කියන්නේ කල් නොයවාම මේකෙන් අපට ප්‍රයෝජන ලබන්න පුළුවන්. මෙන්න මේ අවබෝධය සමගම අපි එන්න එන්නම අපට ජීවිතයේ සතුට වැඩි වෙනවා. ධර්මයේ පිළිපදිනකොට සතුට වැඩි වෙනවා. සතුට වැඩි වෙනකොට ආයි ධර්මයේ පුහුණු කරන්න පෙළඹෙනවා. ධර්මයේ පුහුණු කරනකොට ආයි සතුට වෙනවා. ආයි Tamanට ධර්මයේම ජීවිතේ වඩපත් වෙනවා. දැන් අපි වෙනදා ධර්මයයි අපේ ජීවිතය දෙකක් කරගෙන හිටියේ. නමුත් ධහමට එන්න එන්නම මොකද වෙන්නේ? ඔව්, ධර්මයයි තමන්ගේ ජීවිතයයි එකක් බවට පත් වෙනවා. කොච්චර එකක් වෙනවද කිව්වොත් අපි තබන පියවරක් පාසාම අපි ධර්මයත් එක්ක ඉන්නේ. ධර්මයත් එක්ක ඉනවා කියන්නේ මොකද්ද? ආර්ය ශ්‍රණගික මාර්ගයේ අංග අපේ ජීවිතය බවට පත් වෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, වාචා කම්මන්ත ආදී මේ අංගාට තමයි අපේ ජීවිතය. එහෙම පියවර වශයෙන් තියලා තවත් ඉදිරියට ගියාට පස්සේ අපේ සමස්ත ජීවිතයම කියන්නේ මොකද්ද? ආනාපාන සති භාවනාව වෙනවා අන්තිමට. හුස්ම ගන්න හැම වෙලාවකම සතිපට්ඨානෙ ඉන්නේ. සෝ සතෝ වාස සති, සතෝ පස්ස සති. අවසාන වශයෙන් මොකද මෙහි කරන්න තියෙන්නේ? අනිච්ඡානපස්සේ විරති අසසි සාමිති සික්කති. අනිච්ඡානපස්සේ විරති පස්සසි සාමිති සික්කති. මෙච්චරයි. ගන්න හැම හුස්ම රැල්ලක් පාසාම සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා අනාත්තා කියන මෙන්න මේ සීලු පැවැත්මේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ යථාර්ථය මෙනෙහි කිරීමමයි තමන්ගේ සමස්ත ජීවිත අධ්‍යක්ෂින් බවට පත් වෙන. මේ ප්‍රතිවන විදියට ඔහු නාම රූප දෙකෙන් නිදහස් වෙනවා. නාමය කියන්නේ චිත්තසයිසික පැත්තෙන්, රූපය කියන්නේ මේ සතර මහා භූත රූප වලින් සැදෙච්ච රූපස්කන්ධය. යත් නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිගං රූප සංඥංච එත්තේ සාචිද්දතේ ජඨං. කායික මානසික සියලු ගැටළු වලින් නිදහස්න ඒ කායන ප්‍රතිපදාමයයි සතර සතිපට්ඨානේ පාදක කරගත්තු මේ නාම රූප දෙකෙන් නිදහස් වීම, පංචස්කන්ධයෙන් නිදහස් වීම, පංච උපාදස්කන්ධයෙන් නිදහස් වීම, ආයතන 6 නිදහස් වීම, ආයතන 12 නිදහස් වීම, ධාතු 18 නිදහස් වීම, මුළු සංසාර පැවැත්මම නිදහස් වීම, ඒ නිදහස් වීම තමයි සම්මා සම්බුද්ධ ශාසනයක අප ලබන ඉහළම ධර්ම වරප්‍රසාදයට පත් වෙන්නේ. ඉතින් මේ අවස්ථාව ලබන අපි සතර හුඟා පින් කළ තියෙනවා හුඟා ප්‍රාර්ථනා කළ තියෙනවා. අන්නේ ප්‍රාර්ථනාවක සහ ඉහළ වූ කුසලයක ආනිසංසයක් විදියට ලැබපු මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළ මේ සතර සතිපට්ඨානෙම පාඩක කරගෙන අප්‍රමාදීව ගුණ දහම් පුරන්නට අපි අදිස්ථාන කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තර සේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි, මේ රැස් කරගත් සියලු පින් ඔබ නමින් මියගිය ඥාතීහුද පින් අපේක්ෂාවකින් කිසියම් පිරිසක් සිටිද නම් ඒ සියලු ඥාතීහුද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදෝ කියලා ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. සාදෝ සාදෝ සාදෝ. රැස් කරගත් මේ සියලු පින් සම්මිය දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් රැකදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදෝ සාදෝ සාදෝ. මේ සියලු කුසලල හේතුවෙන් පින්තුන්ට මෙවැනි පින්කම් සිදු කරගන්නට අවශ්‍ය විදියට මේ විහාරස්ථානය මැනවින් පවත්වාගෙන යන තමගේ කාලය ශ්‍රමය කැප කරලා මේ පින්තුන්ට සුදුසු ආගමික වාතාවරණයක් සකසලා දෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට අපේ ගෞරවනීය සරණ හාමුදුරුවෝ, හේමසිරි හාමුදුරුවෝ, සිරිපා හාමුදුරුවෝ ඇතුළු ඒ සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ උතුම් කුසලයේ හේතුවෙන් උන්වහන්සේලාගේ සියලු අධ්‍යාපනික හා ආධ්‍යාත්මික කටයුතු පැතුමන් සඵල වේවා. උන්වහන්සේලාටත් උතුම් වූ නිර්වාණ උපදේ සාක්ෂාත් කරගන්නට මේ උතුම් කුසලයක් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදෝ සාදෝ සාදෝ. රැස් කරගත් මේ සියලු කුසලල බලයෙන් ඔබ අප හැම දිනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැලසේවා. සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛාං භයං පන්තා ච නිබ්භයං සෝකං පන්තා ච නිස්සෝකං හොන්තු සම්දේ පිපානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොලින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සැනසිල්ල හිමිගත් මග ගැනීමය. හැම දෙනාටම තෙරුවන් සරණයි.